खिलला हर दिन गम तल मल බුළු යකෙකු කෙරුවද මේ සනේ ලකල නිමල් කල මල බිම දැමුණේ දලදා සසදා මුව දෙව්දානන උසදා කියවා වන පොත් කොට දැන දහඩිය ගින්නි මග ඇස් ලැබ ගත්ගින රන් කොත පාමුල් බලමල කෙලෙසින අපේ පැතුරේ නැගගෙන තීර බලැති මව් පද විත්ගිලිගෙන ගුපුරා සත්දව සත්ගිර හඳකරු උතුරා ජන ගඟ පව් උඩු යටිකුරු කරලා තුරු අපේ දිවි මග කරු සරු සුවපත් වෙතුනා දුක් දරුමව වරු